ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුණි විමලරත්න මහත්මයා නන්දානෝනා මහත්මිය තමගේ ආදරණීය දරුවන් ඥාතීන් කවුරුත් එක්ක රාශී කරගෙන අද දින ඉතාම වටිනා පින්කමක් සිදු කරපු අවස්ථාව මීට වසර ගානකට කලින් මිය ගිය තමන්ගේ ඒ ආදරණීය පුතණුවන් චතුරංග විමලරත්න පුතණුවන් වෙනුවෙන් සිද කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකමයි මේ සිද කරන්නේ. ඉතින් සඳහන් වෙච්ච ආකාරයට වසර ගානක් තිස්සේ මේ පින තුන්නේ මේ පින්කම කරමින් තමන්ගේ ආදරණීය පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඔබ දන්නවා අපිත් එක්ක එකට හිටිය ඥාතිවරයෙක් මිය ගියාම අපිට කරන්න පුළුවන් ඉහළම දේ තමයි අපේ හිතේ දාන ආදී කුසල දහම් සිද කරගෙන ඒ ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මියගේ ඥාතීන්ට අනුමෝදන් කරවීම පමණයි අපිට සිද කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම පින් අනුමෝදන් කරනකොට ඒ මිය ගිය අය පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිනවා නම් පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිත සුවපත් කරගන්නවා. අනිත් පැත්තෙන් අපටත් හිතට ලොකු සහනයක් ඒ අය වෙනුවෙන් අපට කරන්න පුළුවන් යුතුකම අප සිද්ධ කළාය කියලා. ඉතින් පුද්ගලයන්ගේ ජීවිත ගැන බලන විට අපට පේන දෙයක් තමයි කෙනෙක්ගේ මරණය ජීවත් වෙලින්නට ලොකු සංවේගයක් දුකක්. නමුත් පින්තුනේ මිය ගිය කෙනාගේ දිහා බලනකොට ඇතැම් විට එයා හිටියටත් වඩා හොඳ තැනක ඉපදෙලින්නත් පුළුවන්. සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඔබ ඇතැම් විට පසුගිය කාලේ දකින්නට ඇති ශ්‍රී ලංකාවේ සිද්ධිය. වීඩියෝ වල එහෙම තිබුණා. මහනුවරදී මිය ගිය කෙනෙක් දෙවනුවරදී නැවත උපදී කියලා. මම හිතන ඔබ දකින්න ඇති සමහරට ඒක. ඔව් අවුරුදු 16 දී විතර මිය ගිහිල්ලා මහනුවරදී මහවැලි ගඟේ ගිලිලා එළම මිය නැවත දෙවනුවරදී ඉපදිලා අවුරුදු 4-5 වෙනකොට තමන්ගේ අර කලින් ආත්ම භාවය ගැන කියලා. දැන් ඒ ළමයට අවුරුදු 18ක් විතර වෙනවා. ඒ මාතර දෙවනුවරින් ළමයට. ඉතින් ඒ ළමයාගේ ජීවිත දෙක දිහාම බලන විට පේන දේ තමයි එයා ගිය ආත්ම භාවයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් කළා තියෙනවා. ඉන්දියාවටත් ගිහිල්ලා තියෙනවා. මේ ආත්ම භාවයේත් එහෙමයි. මේ ආත්ම භාවයේත් ඒ වයසේ දෙමියා ක්‍රිකට් ක්‍රීඩාවට නියුක්ත වෙලා ඉන්නේ. ඒ වගේ මේ වයසේත් ඉන්දියාවට ගිහිල්ලා. ගිය ආත්ම භාවයේදී එයා කලා කටයුතු වලට දක්ෂ කෙනෙක්. ඒ වගේම රාජ්‍ය සම්මාන හිටන් ලැබලා තියෙනා නාට්‍ය සම්දර්ශන වලදී ඒ ළමයා මේ ආත්ම භාවයේ ටෙලි නාට්‍ය වල රඟපානවා. ඉතින් මේ වගේ සමානතා රාශියක් අපට දැක ගන්න පුළුවන්. ඉතින් ඇත්තෙම එවැනි ජීවිත දිහා බලන විට පේන දේ තමයි කෙනෙක්ගේ ශරීරයට හානියක් වුණත් කෙනෙක්ගේ දියුණු කරගෙන මානසිකත්වයට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තම මේ පුතුණුවන්වත් ඇතැම් විට මේ වයස වෙන විට මනුස්ස ලෝකයේ තවත් හොඳ තැනක ඉන්න වෙන පුළුවන්. ඉතින් අපට අපේ දරුවා අහිමි වෙච්ච නිසා අපට දුකක් ඇති වෙනවා. නමුත් ඒ ඇති කරගෙන කුසල දහම් එයට හානියක් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ළමා කාලයේදී, තරුණ කාලයේදී සහ විශේෂයෙන් අනතුරු වලින් මිය යන දිහා බලන විට පේන දේ තමයි ඒ බොහෝ අය නැවත හොඳ තැන්වල ඉපදෙනවා. වයසට ගිහිලා මැරෙන කෙනෙකුට වඩා ඒ අඩු වයසෙන් මැරෙන අයගේ ලක්ෂණය තමයි එයයි බොහෝ විට දුගතිගාමි වෙන්නේ. නැවතේ හිටිය මට්ටමෙ උපදෙනවා. නැත්නම් ඇතැම් විට හිටියටත් වඩා ඉහළ තැනක දිවි ලෝක වගේ තැන්වලත් උනත් ඉපදෙන්නට පුළුවන්. ඉතින් අපට ඒ පුතණුවන් ගැන හිතලා යම් කිසි දෙයක අපේ හිතේ සහනයක් ඇති කරගන්නට පුළුවන්. අනිත් දේ තමයි දෙමව්පියන් වශයෙන් බලාපොරොත්තු වෙන තමන්ගේ දරුවන්ගෙන් කවදා හරි දවසක තමන්ට උදව්වක් උපකාරයක් ලැබේ කියලා. ඉතින් ඒක කලින් මේ වගේ ජීවිත අනතුරකටපත් වුණාම අමල තාත්තල විදියට ඒක ලොකු සංවේගයක්. නමුත් අපි හැම දිනාටම අපේ ජීවිත ගැන බලන්න හොඳ ලක්ෂණයක් මේක. ඉතින් අපේ ජීවිත කොයි වයසේ හිටියත් කොයි ආකාර අනතුරකින් මියාද කියලා අපිට පුළුවන් කමක් නැහැ කියන්නේ. ඉතින් අන්න එවැනි දහමක් තුළ එවැනි ලෝකයක් තුළ අපට තියෙන එකම රැකවරණය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශයට පැමිණීම. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි දිනක් එක්තරා පුද්ගලයෙක් දීඝජාන කෝලිය කියලා එක්තරා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ඇවිල බුදුහාඳුරන්න සඳහන් කරනවා බුදුහාඳුරණේ අපේ ගිහි ගෙදර කටයුතු කරන අය, මල් මාලා දරන අය, ගෘහස්ස ජීවිත ගත කරන අය, අපේ මේ ජීවිතය සාර්ථක වෙන්නටත් පරලෝ ජීවිතය සාර්ථක වෙන්නටත් අපට කුමන හෝදයක් කියන්න කියලා. ඉතින් මේ තරුණය කියන්නේ බුදුරජාණන් වහන්ස අපේ මෙලව ජීවිතය සාර්ථක වෙන කරුණොත් පරලෝ ජීවිතය සාර්ථක වෙන කරුණොත් අපට කියන්න කියලා. මේ අස්සාවේදී බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ මෙලව ජීවිතය සාර්ථක වෙන. මොනවද ඒ? උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උට්ටාන සම්පදා කියලා කියන්නේ මහන්සියෙන් වැඩ කිරීම. The accomplishment of energy. මහන්සියෙන් වැඩ කිරීම මේ ජීවිතයේ සාර්ථක කරගන්නට හේතු වන දෙයක්. ඉගෙන ගන්න කෙනෙක් නම් මහන්සි වෙලා ඉගෙන ගන්නට ඕන. රැකරක්ෂා කරන කෙනෙක් නම් දෑතේ වීරියෙන් මහන්සියෙන් ධාර්මිකව උපයන්නට ඕන. මෙන්න මේ මහන්සියෙන් වැඩ කල කිරීම, උත්සාහයෙන් කටයුතු කිරීම බුදුහාමුදුරු දේශනා කරනවා මේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන දෙයක් කියලා. ඊළඟට දේශනා කරනවා ආරක්ක සම්පදා. අර මහන්සියෙන් හරියම්බ කරපු දේ නැති නාස්ති වෙන්නට නොදී ආරක්ෂා කරගන්නට ඕන. ඒකට කියනවා ආරක්ක සම්පදා කියලා. The accomplishment of protection. We should protect the earnings that we earn. That is also very important. The very first thing is we should have energy. The second one is we should protect what we earned. තුන්වෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රතා. හොඳ යහළුවන් ඇසුරු කරන්නට ඕන. මේකත් මේ ජීවිතය සාර්ථක කරගන්නට හේතු වන දෙයක්. Good association. ඊළඟ කාරණේ හැටියට දේශනා කරනවා සමජීවිකතා. Balanced livelihood. අපි අර මහන්සියෙන් උපයපු දේ නියමාකාරයෙන් විපැහැදම් කරන්නට ඕන. සමහර අය එක පැත්තකින් ඒක නැති නාස්ති කරන්නම වියදම් කරනවා. සමහර අය වියදම් නොකරම ඉන්නවා. දැඩි ලෝභකමෙන් ඉන්නවා. ඒතකොට මෙන්න මේ දෙකම අන්තයන් extremes. මේ දෙකටම නොගිහිල්ලා තමන් මහන්සියෙන් උපයපු දේ මුලින් තමන් ඒකින් යැපෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්තාන සුඛේති පේනේති. තමන් මහන්සියෙන් උපයපු දේ තමන් මුලින් සතුට වෙන්නට ඕන ඒකින්. මාතා පිතුන්නම් සුඛේති පේනේති. අම්මල තාත්තල සතුටටපත් කරන්නට ඕන. පුත දාරාණන් සුඛේති පේනේති. තමන්ට කියලා දරුවන් ඉන්නවනම් ඒ දරුවන්ට ඒ ධනය කැප කරන්නට ඕන. මෙන්න මේ කරුණෝ තමන් මහන්සියෙන් උපයපු ධනෙට කරන වටිනාකම. ඒ විතරක් නෙවෙයි ආගමික පූජනීය උතුමන් වෙනුවෙන් පුණ්‍ය ශේස්ත්‍රවල තැන්පත් කරන්නට ඕන. අනුත්තරම් පුණ්‍යක් ඇත්තන් ලෝකස්සය කියපු විදිහට ලෝකයාගේ අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රය විදිහට සලකන්නේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය ශක්තිමත් කරොත් තමයි ලෝකෙට දහමක් ඉතුරු වෙන්නේ. අන්නේ දහම හඳුනාගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා හිටියාද කියලා අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුන් දනවත් සමහර රටවල් ඇෆ්ගනිස්තානය, බංගලිදේශය, ජාවා සුමාත්‍රා, ඉන්දුනීසියාව මේ වගේ රටවල් ලක්ෂ ගණන් වලින් හාමුදුරු හිටිය රටවල්. නමුත් මුලදී ටිකෙන් ටික හාමුදුරු නැති වෙලා ගියා. හාමුදුරු නැතුණාට පස්සේ මිනිස්සුන්ට දහම අහන්නට අවස්ථාවක් නොලැබුණා. ඇතැමිට මහා පන්සල් ඉතුරුණා. පිළිම වහන්සේ ඉතුරුණා. මිනිස්සු ඒවා විනාශ කළා ධර්මය දන්නේ නැති නිසා. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ජීවමාන කරන සජීවී සාධකයේ සමයි මහා සංඝරත්නය. මහා සංඝරත්නයට ඔබ ලබා දෙන ශක්තිය නිසා තමයි ධර්මයේ ලෝකෙ පැතිරෙන්නේ. ඒ ධර්මයේ ශක්තිමත් වුණොත් තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙ හිටියාද කියලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමා උපයන ධනය මහන්සියෙන් ධනය ඉපීමත්, ඒ උපයන ධනය ආරක්ෂා කිරීමත්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමත්, ඒ වගේම ඒ ධනය දැහැමි විදියට පරිහරණය කිරීමත් කියන මේ කරුණු හතර වැදගත් වෙනවා. මේ අතරොත් විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා. ඇතැමිට අපි කොච්චර ධනෙ උපයගෙන හිටියත් නරක මිතුරන්ට ගියොත් ඇතැමිට එක රැයකින් මුළු ධනයක් විනාශ වෙන පුළුවන්. ඒ නිසා මෙන්න මේ කරුණු හතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ ලබන සාර්ථකත්වයේ මේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන කරුණු කියලා. ඊළඟට මේ පුද්ගලයා අහනවා බුදුහාමුදුරනේ අපේ මේ ජීවිතයෙන් පස්සේ පරලෝ ජීවිතය සාර්ථක වෙන මොකද කරන්න ඕන කියලා. එතන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කාරණා හතරක්. පළවෙනි කාරණේ තමයි සද්ධා සම්පදා. ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන, උන්වහන්සේගේ අවබෝධය ගැන, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන. මෙන්න මේ ඇතිවන ප්‍රසාදය අපට ලොකු ආධ්‍යාත්මික ගමනක් යන්නටත්, හිත පිරිසුදු කරගන්නටත් හේතු වෙනවා. ඉතින් මේ පින්තුන් දානේ පූජා කරන විදිය දිහා දැක්කාම අපි දැක්කා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළේ. ඇතැමිට මේ අම්මල තාත්තනටත් වඩා දරුවෝ හුඟා ශ්‍රද්ධාවන්තය කියලා අපට හිතෙනවා. ඒක තමයි ඇත්තෙන්ම නියම දරුවන්ගේ දක්ෂතාවය කියන්නේ ඒකයි. එවැනි දරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අතිජාත දරුවන් කියලා. දෙමාපියන්ට දෙමාපිය වගේ සමාන ගුණ තියෙනවා නම් ඒ දරුවන්ට කියන්නේ අනුජාත කියලා. යම් කිසි කෙනෙක්ගේ ළඟ අම්මා තාත්තටත් වඩා ශ්‍රද්ධාව තියෙනවා නම්, පරිත්‍යාගශීලීත්වය තියෙනවා නම්, සිල්වත් බව තියෙනවා නම් මේ කරුණ සැලකන්නේ සැලකීමෙන් කියන්නේ දරුවන් අතිජාත දරුවන් කියලා. ඒ නිසා මම හිතන්නේ අතුල මහත්මයාට, නන්දනෝනට සතුටු වෙන්න පුළුවන් තමන්ගේ මේ ආදරණීය පින්වත් දරුවන්. ඔබ වගේම ගුණ තියන අය, ඇතැමිට ඔබටත් වඩා ගුණ දහම් තියෙන දරුවන් කියලා තමන්ගේ මේ දරුවන් ගැන හිතලා ලොකෝ හිතේ සතුටක් ඇති කරගන්නට පුළුවන්. එතකොට ශ්‍රද්ධා සම්පදාව මේ ජීවිතයේ සාර්ථකත්වයට වගේම පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන හේතු වෙන දෙයක්. දෙවෙනි කාරණේ තමයි සීල සම්පදාව. සිල්වන්ත බව විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම. අද ලෝකෙට ඉතාම අවශ්‍ය කරන දෙයක් මේ පහ. ලෝකයේ ඕනෑම තැනක ගැටලුවක් තියෙනවා නම් අද වර්තමානයේ බලන්න. ලෝකයේ යුද්ධයක් තියෙනවා නම්, මද්ද්‍රව්‍ය භාවිතයක් තියෙනවා නම්, හොරකමක් තියෙනවා නම්, මිනිස්සුන්ගේ ජීවිතවලට හානියක් කරනවා නම්, සත්ව ඝාතනයක් කරනවා නම්, ඒ හැම තැනකම පිටිපස්සේ මොකද තියෙන්නේ? මෙන්න මේ පංචශීලයේ කඩවීම තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ පංචශීල ආරක්ෂා කරන්න තමන්ගේ සසර ජීවිතයේ සුවපත් වෙන්න කියලා. අද ඇතැමිට වෛරසයක් ලෝකෙ පැතිරෙනවනේ. වෛරසයේ පිටිපස්සේ මොකද තියෙන්නේ? වෛරසයේ පිටිපස්සේ වෛරය තියෙනවා. ඒ වෛරසයට හේතුව තමයි වෛරය, ඇංගර් කියන එක, ඉල්විල් කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් බය වේර කියලා, බිය සහ වෛරය කියන දෙකෙන් ලෝකෙ නිදහස් වෙනවා. ලෝකේ ඕනෑම සමාජයක කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාගෙන් සමාජයට බියක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ පුද්ගලයාට සමාජයෙන් බියකුත් නැහැ. ඕන තැනක නිදහසේ හැසිරෙන්න පුළුවන්. ඒ නිසා බුදුදහමෙන් ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම gift එක තමයි මෙන්න මේ පංචශීලය කියලා කියන්නේ. දෙවෙනි කාරණය, තුන්වෙනි කාරණේ හිදී සනාහන් කරනවා ත්‍යාග සම්පදාව. පරිත්‍යාගශීලී වෙන්න. අප සාන්තකව දේවල් පුළුවන් මට්ටමින් අපේ අම්මට තාත්තට, දරුවන්ට, පූජනීය උතුමන්ට පරිත්‍යාගශීලී වෙනකොට අපේ හිතේ ලොකු කුසලයක් වැඩෙනවා. දැන් ඔබ බලන්න ඉතාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ අතිම දානේ පූජා කරනකොට බලන්න තමන්ගේ හිතේ කොච්චර පිරිසුදුකමක් එකෙන් ඇති වෙනවද කියලා. ඒක තමන් පරිහරණය කරාට ඒක එච්චර මානසික සුවයක් ලැබෙන්නේ නැහැ. තමන්ට වඩා ගුණෙන් යුක්ත කෙනෙක් වෙනුවෙන් තමන් මහන්සියෙන් උපයන දේ නිර්ලෝභීව පරිත්‍යාග කරනකොට තමන්ගේ ලොකු කුසලයක් ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙනවා. මෙන්න මේ කරුණ තුන, සද්ධා සම්පදා, සීල සම්පදා, ඒ වගේම ත්‍යාග සම්පදා, පරිත්‍යාග සීලීත්වය, මෙන්න මේ තුන. Confidence in the triple gem, moral conduct and practice in generosity. These are the qualities that we can practice to succeed our next life, Buddha said. And also the fourth one, Udhyabhya Gamini Panya, understanding impermanence, reflecting on impermanence. මෙන්න මේක සලකන්නේ බුදුදහමේ ඉහළම ආධ්‍යාත්මික දියුණුවට ලං වෙන්න තියෙන ලක්ෂණ විදියට. අනිත්‍යතාවය මෙනෙහි කිරීම. බුදුහාමුදුරුවෝ දේශනා කරන කරුණු හතරක් පරලෝ ජීවිතයේ සාර්ථක වෙන හේතු වෙනවා. ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාගශීලීත්වය සහ ප්‍රඥාව. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව කියන්නේ හැම මොහොතකම අපේ මේ ශරීරයේ, භෞතික ශරීරය වෙනස් වෙනවා. හැම මොහොතකම මනස වෙනස් වෙනවා. අපි යම්කිසි අධ්‍යක්ීමක් ලබනවායි කියලා කියන්නේ අපේ මනසේ සිතුවිල්ලක් පහළ වීම. ඒ සිතුවිල්ල පහළ වෙනකොට අර මුලින් ලැබිලා තියෙන අධ්‍යක්ීම නිරුද්ධ වෙලා අවසන්. ඔබ දැන් ඔබේ වාහනය ගැන හිතනකොට, ගෙදර ගැන හිතනකොට, අම්මා තාත්තා ගැන හිතනකොට ඇත්තටම ඔබ මොකද්ද හිතන්නේ ඒ අවස්ථාවේ? ඇත්ත මමද? ඇත්තම මම නෙවෙයි සිහි කරන්නේ, ඇත්තම වාහනේ නෙවෙයි සිහි කරන්නේ. ඒ අතීතයේ දැකපු දේ නිරුද්ධ වෙලා, සීස් වෙලා දැන් අපි සිහි කරන්නේ අපේම මනස. හිතන්නේ අතීතයේ දැකපු දෙයක් කියලා. ඔබ මේ බණ කියන හාමුදුරුව හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ වර්තමානයේ ප්‍රසන්ට් මොමන්ට් එකේ නෙවෙයි. අපි හඳුනා ගන්නකොට චක්කු විඥානේ නිරුද්ධ වෙලා, ඒ වගේම සෝත විඥානේ නිරුද්ධ වෙලා හඳුනාගන්නේ මනෝ විඥානේ. එතකොට ඇත්තනම අපි ජීවත් වෙන්නේ මනසින්. මනසින් ජීවත් වෙනකොට නිතරම අපි අවිද්‍යාව නිසා අපි ඉදිරිය බලාගෙන ඉන්නේ. ඉදිරිය දෙස බලාගෙන ජීවත් වෙන වර්තමානයේ. සරල උදාහරණයක් කියන්න. අපි වාහනේ drive කරනකොට අපි රෝද දිහා බලාගෙන, ටයර්ස් දිහා බලාගෙන අපි drive කරනවද? අපි drive කරනකොට බලන්නේ ඉස්සරහා. අපේ රෑට ෆ්ලෑෂ් ලයිට් එකක් විදුලි පන්දමක් ටෝච් එකක් ගහගෙන යනකොට ටෝච් එක ගහන්නේ අපි කකුල් දෙක ළඟටද ඉස්සරහටද? අපි ටෝච් එක ගහන්නේ ඉස්සරහට. නමුත් අපි පය ගහලින්නේ අතීතයේ ඉස්සෙල්ල ටෝච් එක ගහපු ස්ථානේ. අපි කෑම ටිකක් කනකොට බලන්න ප්ලේට් එක, බත් ටිකක් කනකොට කෑම ටික රසයි කියලා බලන්නේ කොහෙද? පිඟාන දිහා බලන්නේ. හැබැයි ඒ රස කෑම තියෙන්නේ කොහෙද? ඒ මේ වෙලාවේ දැනෙන රස තියෙන්නේ තියෙන කටේ තියෙන්නේ අපේ. නමුත් අපි හිතන්නේ මේ රස තියෙන පිඟානේ කියලා. එතකොට මෙන්න මේක තමයි යථාර්ථය. එතකොට මෙන්න මේ අවිද්‍යාවේ තමයි අපි ඉන්නේ. මෙන්න මේ යථාර්ථය තේරුම් ගැනීම තමයි මේ උද්‍යබ්බේගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ. බුදුදහමේ ස්පිරිට් එක, එසෙන්ස් එක කියන්නේ මේක. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාවෙන්, සීලෙන්, පරිත්‍යාග සීලයෙන් සහ ප්‍රඥාවෙන් කියන මෙන්න මේ කරුණු හතරින් බුදුදහමේ ඉහළටම අපට කියනවා. සාමාන්‍ය මහන්සි වෙලි ඉගෙන ගැනීම, රැකිරක්ෂා කිරීම ඉඳන් ඉහළම ආධ්‍යාත්මික දියුණුව, අනිත්‍යතාවය මෙනෙහි කිරීම දක්වාම අපේ ජීවිත පෝෂණය කරගන්න හැටි බුදුහාඳුර බලන කොච්චර ලස්සනට දේශනා කරන්නේ. දැන් මේ බණ බුදුහාඳුර කාටද දේශනා කරන්නේ? ගිහි කෙනෙකුට. ඇතැම් විට අපට හිතෙනවා අපි යන්නේ ගිහි ගෙදර ගත කරන අය, අපට ওই ලොකු බණ ඕන නැහැ කියලා හිතෙනවනේ. මෙයා කියනවා බුදුහාඳුරනි, අපි ගෙදර ගිහි ජීවිත ගත කරන අය, දරුවන් පෝෂණය කරන අය, මල් මාලා දරන අය, සුවඳ බෙලුම් දරන අය, කසීසලු දරන අය, එවැනි අය හැටියට අපට බණ කියන්නේ කියලා. ඒ වනේදී බුදුහාඳුර බණ අවසන් කරන්න කොතනින්ද? මේ උද්‍යබ්බේගාමිනී ප්‍රඥා කියන එකින්. ඒ කියන්නේ අපට දැන් අපි දරුවා ගැන හිතලා දුක් වෙනවා නම්, ඇත්තටම අපි දරුවා ගැන හිතලා දුක් වෙන්නේ දරුවා නැති වෙච්ච හින්දද, දරුවා හිටියාගෙන හැංගීමෙන්ද? අපි අඬනකොට අඬන්නේ අනේ දරුවා මෙහෙමයි සෙල්ලම් කරේ, මෙහෙමයි ඉස්කෝලේ ගියේ, මෙහෙමයි විභාගවලට ලිව්වේ, මෙහෙමයි මට උදේ වැඳලා ගියේ. අපි අඬන්නේ දරුවෝ නැති වුණා හිඳ නෙවෙයි, ඇත්තෙන්ම දරුවෝ ජීවත් වුණු හිඳ. ඒ ජීවත් වෙච්ච කාලයේ අතීත අත්දැකීම තාම සිදුවන දෙයක් කියලා හිතලා අන්න ඒ දෙයටයි අපි ඇත්තටම දුක් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ධහම තේරුම් ගත්තොත් අපි මේ අනුපූර ප්‍රතිපදාවෙන් ධහම තුළට අපි ළඟා වුණොත් අපට ඒ දරුවාම හේතුවක් වෙනවා අපේ දුක නිරුද්ධ කරගන්න. ඒ එක කාරණයක් විතරයි ඇත්තෙන්ම. අපට දුකෙන් අපි සම්පූර්ණ නිදහස්ුනේ නැහැ. තව කරුණ වෙන්න එන්න අපි ඇසෙන් දකින රූප, කණෙන් අහන ශබ්ද, මේ හැම තැනකදීම අපි මේ යථාර්ථය අවබෝධ කර නොගත්තොත් අපට තව තවත් දුකට පත් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාඳුර අප කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කළේ මේ යථාර්ථය අවබෝධ කරගෙන හැකිතාක දුරට දුකේ නිදහස් වෙනටයි අපට බුදුහාමර ධර්ම දේශනා කළේ. ඉතින් අතුල මහත්මාට, නන්ද නෝනට, මේ ආදරණීය දරුවන් හැම දෙනාටම සතුට වෙන්න පුළුවන්. තමන්ගේ මේ ආදරණීය පුතුණුවන්, තමන්ගේ ආදරණීය සහෝදරය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම සිදු කරાય කියලා. ඉතින් මේ ගෙදර පුරාම හාමුදුර වඩම්මලා මේ ඔබේ ශ්‍රද්ධාව තමයි මේ පේන්නේ. ඉතින් ලංකාවේදී මුළු ගමක් එකතු වෙලා කරන පින්කමක් වගේ හත් නමකට මේ දානයක් දුන්නේ. ඉතින් ඒ කරන්නට බලාපොරොත්තු වෙච්ච පින්කම ඉතාම ලස්සනට මේ සිදු කළේ. ඉතින් අතුල මහත්මයාට, නන්ද නෝනට වගේම මේ දානයේ සහභාගීුන් හැම දෙනාම සතුටටපත් වෙන්න. තමන්ගේම දෑතින්, තමන්ගේම නිවසේහි, තමන්ගේම ඥාති මිත්‍රාදීන්, අම්මල තාත්තල වෙනුවෙන් කළා වූ උතුම් සංඝසතු දානමේ පින්කමකට මා මේ සහභාගී වුණේ කියලා බොහොමත්ම සතුටට පත්වන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය දහම් තුනෙන් ජනිත කරගත් අව පුණ්‍ය ඵලය තමන් නමින් නිමිය ගිය ඒ චතුරංග විමලරත්න ආදරණීය පුතුණුවන්, ආදරණීය සහෝදරයා, ඥාතිවරය ඇතුළු ඔබ හැම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාතිහුද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් තැන් වාදිනේ අරගෙන අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු යතවායිවා පූරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් තානං උපගප්පති උන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් තේතානං උපගප්පති චිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ හොඳයි, රැස් කරගත් මේ සියලු පින් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්යදෘෂ්ටික පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ පින්කමට සහභාගී වුණු අද උදව්පකාර කළ හැම දෙනාටම පින්කමේ ආනිසංසයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ හැම දෙනාම නිදුක්ව නිරෝගීවතා බොහෝ කාලයක් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. හොඳයි, පිනතුනි බොහොමත්ම සතුටටපත් වන්න අද දින තමන්ගේ ආදරණීය පුතුණුවන් වෙනුවෙන් සහෝදරය වෙනුවෙන් සිදකරන්නට බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය තවදුරටත් ඇති කරගන්නට. ඉතින් මේ හැමදෙනාම බොහොම හැඟීමෙන් ශ්‍රද්ධාවෙන් තමන්ගෙම දෑතින් මේ දාණයට දානය පූජා කළා, දානෙට සහභාගී වුණා. ඒ නිසා හැමදෙනෙක් මේක වගේ සතුටටපත් වන අද දින මේ උතුම් සංඝ සතු දානමය පින්කමකට මට සහභාගී වෙන්න ලැබුණාය කියලා. ඉතින් මේ සියලු පින්කමලා නිසංසෙන් අතුල මහත්මාගේත් නන්ද නෝනගේ මේ දරුවන්ගේ සියලු දෙහැමික් බලාපොරොත්තු සඵල කරගන්නට මේ ඉතාම ඉහළ පුණ්‍ය ධර්මයේ සංඝ සතු දානමය පින්කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම ලෝකෙට වැළඳලා තියෙන මේ ලෙඩ දුක් ආදියෙන් දුර වෙන්නට, ඒ රෝගාබාධ ආදියට පත්වලා ඉන්න අයට නිරෝගී සුව ලබන්නට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා ඔබ කෙරෙහි ඊතාම කරුණාවෙන් මෛත්‍රියෙන් සෙත් පිරිස සජ්ජහානා කරමින් ආශිර්වාද කරනවා. පින්නතුන්ගේ සියලු දෙහැම කටයුතු සඵල වේවා. ලෝවැසි හැම දෙනාටම නිරෝගී සම්පන්නිය දිගාසිර සම්පන්න සැලසේවා. මේ පිනින් සුවපත් වන්නට හැකි සියලු සත්තුද මේ පිනින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් සෙත්පිරිස සජ්ජහානා කරමින් විශේෂයෙන්ම රතන සූත්‍ර දේශනාව සිදු කරමින් ඔබ හැම දිනාටම සෙත්පත්මින් ස්වාමින් වහන්සේලා ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට ඇහුම්කන් දෙන්න.